විශේෂයෙන් මේ ආත්ම භාවයේහි දිව කාලය සත්‍ය ගවේෂීව කුසල ගවේෂීව කාලය ගත කරලා උන්වහන්සේගම ඥාණයෙන් ලෝකය අතහරින අවබෝධ කරගත්තා. අන්නේ අවබෝධ කරගත් යථාර්ථයට අපි ධර්මය කියලා කියනවා. ඒ ධර්මය භාගතුන් වහන්සේ අනාවරණය කරගත් දෙයක්. උන්වහන්සේ තම පැහැදිලිව දේශනා කරනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වුණත් නොවුණත් මේ යථාර්ථය සදාකල්පම ලෝකේ පවතින දෙයක්. නමුත් මේ කල්පය තුළ මුලින්ම මේ අනාවරණය කරගන්න උතුමා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ. අන්නේ අවබෝධ කරගන්න ධර්මය ලෝක යථාර්ථයයි. ඒ උන්වහන්සේගේ නිර්මාණයක් නෙවෙයි, උන්වහන්සේගේ අනාවරණයක්. උන්වහන්සේගම ඥාණයෙන් සර්වතා ඥාණයෙන් සම්මා සම්බුද්ධත්වයේ වශයෙන් අවබෝධ කරගන්නා වූ මේ යථාර්ථය තමයි උන්වහන්සේ මහා කරුණාවෙන් පිහිටලා මහා ප්‍රඥාවෙන් ලෝකයට දේශනා කරන්නේ. මේ ධර්මය ගැන විවිධ අවස්ථාවල උන්වහන්සේ දේශනා කරනවා. ධම්මචාරී සුඛං සේති යස්මින් ලෝකේ පරංහිච. ධර්මයේ හැසිරෙන කෙනා මෙලොවත් පරලොවත් සතුටින් කාලය ගත කරනවායි කියලා. ධම්මෝසද සමන්නත්ති ඒතං පිවත බිකෝ. ධර්මය හා සමාන ඖෂධයක් නැහැ, අන්නේක පානය කරන්න කියලා. ධම්මපීති සුඛං සේති, ධර්මෙහි ප්‍රීතිය අනුභව කරන කෙනා සුවසේ වාසය කරනවායි කියලා. මණ්ඩපේය මිදං භික්ඛවේ බ්‍රහ්මචර්යං. මේ බ්‍රහ්මචර්යාව සාසනික උරුමය, ධර්මය ආරක්ෂා කිරීම, එය පිළිපැදීම අපේ ජීවිතයට මිහිරි පානය මේ පැණි කියන උපමාවෙන් උන්වහන්සේ අපට ඉදිරිපත් කළ තියෙනවා. භාගතුන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු ධර්මයේ ඉතාම කෙටියෙන් උන්වහන්සේ එක ගාථාවක් තුළ සංක්ෂිප්ත කළ තියෙනවා. සබපාපසකරණම්, සියලු පාපයන්ගෙන් මිදීම, ඒ වගේම කුසලස උපසම්පදා, කුසල් යහපත සිදු කිරීම, සචිත්ත පරියෝධකණම්, සිය චිත්ත සංධානය පිරිසුදු කර ගැනීම, දමනය කර ගැනීම, සංවර කර ගැනීම. මෙන්න මේක තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ අනුශාසනයේ මූලික පදනම. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවෙන් උන්වහන්සේ ප්‍රධාන වශයෙන් කාරණා කිහිපයක් අපේක්ෂා කළා. පළවෙනි දේ තමයි මේ සුගතියක් ලැබකෝ පුද්ගලයාට මරණයෙන් පස්සේ ජීවිතය දුගතිගාමී නොවි නැවත සුගතියකට ගමන් කළ යුතුමාවද, නැත්නම් අපාගත මාර්ගෙන් වැළකෙන ආකාරය උන්වහන්සේ දේශනා කළා. ඒ වගේම අපාගත මාර්ගෙන් වැළකෙන වගේම හොඳ තැනක සිට පිහිටුවා ගැනීම, සුගතියක උපතක් ලැබීම උන්වහන්සේගේ දේශනාවලින් අපේක්ෂා කළා. ඒ වගේම සම්මා සම්බුදු උතුමෙක් ලොවට පහළ වීමෙන් ලැබෙන අනගිතම අවස්ථාව තමයි සංසාර දුකෙන් සපුරාම නිදහස් වෙලා මේ සංසාර චක්‍රයෙන් ඉවත් වීම නම් වූ සසර ගමනම නිමාපත් කරන දහන් මඟ. මෙන්න මේක තමයි උන්වහන්සේගේ අපේක්ෂාව වුණේ. එකතකින් අපාගත වීමෙන් දුර්වීමත්, අනිත් අතින් සුගතිය සිට පිටුවා ගැනීමත්, ඒ වගේම හැකිතාක් ඉක්මනින් මේ සසර දුකින් සංසාර චක්‍රයෙන් නිදහස් වීමක් තමයි උන්වහන්සේ අපේක්ෂා කළේ. මෙන්න මේ ගමන් මගේදී උන්වහන්සේ අනුපූර ප්‍රතිපදාවක් දේශනා කළා. අනුපූප සික්කා, අනුපූප කිරියා, අනුපූප ප්‍රතිපදා කියලා ඒක ධර්මය තුළ පැහැදිලි කරනවා. මහා සාගරයේ විරලේ පටන් ක්‍රමයෙන් ගැඹුරට යනවා වගේ භාගතුන් වහන්සේගේ මේ සද්ධර්ම මාර්ගත ක්‍රමානුකූලව ගැඹුරට යන ධර්මයි. අන්නේ ධම්මගේ දේ උන්වහන්සේගේ මූලික අපේක්ෂාව වුණේ මේ සුගතිය මිනිස් භාවයක් ලැබුණු සත්‍යයට ඒ සුගතිය අහිමි නොවනසේ, නැත්නම් දුගතියට නොවනසේ සත්‍යාගයේ සිට පිටවලීම. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දැක්කා මේ සුගතියක් ලැබුණු අයට ඒ සුගතිය අහිමිවීමට හේතු වන මූලික කාරණා කුමක්ද කියලා. ඊට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ එකාතකින් සිටියේ තියෙන දැඩි ලෝභය, අභිජ්ජාව, අනිත් අතින් ද්වේෂය කියන කාරණේ. මෙන්න මේ දැඩි ලෝභයත් ද්වේෂයත් කියන කාරණා දෙක අපේ හිතෙන් හැකිතාක් දුරට යටපත් කර ගැනීම නැත්නම් කෙලෙසුන් තදංග වශයෙන් යටපත් කිරීම තමයි උන්වහන්සේගේ අනුශාසනාවේ මූලික පදනම වුණේ. අනේ සඳහා උන්වහන්සේ මාවතක් දේශනා කළා. එකාතකින් දානෙ පුරුදු කිරීම, අත්හැරීම පුරුදු කිරීම, පරිත්‍යාගශීලීත්වය. මේක තමයි දැඩි ලෝභය අඩු කරගෙන මිනිසා සම්භාවයෙන් පහළට වැටෙන අවස්ථාවෙන් දුරු වෙන මූලික අවස්ථාව. ඊළඟ කාරණය තමයි ද්වේෂය අඩු වෙන ආකාරයට පංචශීල ප්‍රතිපදාව තුළ අපේ ජීවිතයේ හසුරුවා ගැනීම. එකාතකින් දානයත් අනිත් අතින් සීලයත් කියන මෙන්න මේ කරුණ දෙක තමයි මූලික වශයෙන් අපයායට වැටීමෙන් මිදෙන ප්‍රධාන මාවත. ඊළඟ කාරණය තමයි කුසල සුභ සම්පදා, කුසල් සිද කිරීම. විශේෂයෙන්ම කම්මස්සකතා සම්මාදිටියේ පිහිටලා දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා නැත්නම් ලෞකික කුසලය සිද කිරීම. දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවේ කියලා ධර්මයේ ඒ ගැන සඳහන් කරනවා. දානය සමචරියාවත් ඒ වගේම මෛත්‍රී සිතුවිල්ලත් භාවිත කිරීම. මෙන්න මේක තමයි සුගතිය යන මාවතේ ප්‍රධාන අනුශාසන විදිහට දේශනා කළේ. දාන, සීල, භවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. ඊළඟ අනුශාසනාව උනේ සචිත්ත පරියෝධපණන් කියපු ආකාරයට ලෝකෝත්තර කුසලිය තුළින් සිත දමනය කර ගැනීම. හේතුඵල දහම නැත්නම් පටිසම්පාදය, ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිබඳව සුතමේ ඥානය සහිතව ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන සුතමේ ඥානයෙන් අසා දැනගෙන අන්න ඒ ඔස්සේ සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කිරීම. අනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කිරීමේදී ප්‍රධාන වශයෙන් සතිපට්ඨානයට අනුගතව අපේ සමස්ත ජීවිතයම කර්මනාකරණය කර ගැනීම. මෙන්න මේ තුලින් තමයි තමන්ගේ සිත සපුරාම අකුසලයෙන් මුදවලා කුසලිය තුළ ඉතාම ඉහළ මට්ටමකට පවත්වා ගන්න මාවතසේ දේශනා කළේ. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධිහා. සත්‍යංගේ මානසික පාරිශුද්ධත්වය සඳහා ඒකායන මාවත වශයෙන් භාගතුන් වහන්සේ දේශනා කරේ මෙන්න මේ ප්‍රතිපදාව. ඉතින් මෙන්න මේ මාවත යන්න අපට තියෙන ප්‍රධානතම ආනිසංසය තමයි කෙලෙසුන්ගෙන් හිත මිදෙන්න මිදෙන්න අපේ හිත පිරිසුදු වෙන්න වෙන්න කුසලයේ වැඩෙනකොට අපේ සතුට ටිකෙන් ටික දිනු වෙන ආකාරය අපටම දැක ගන්න පුළුවන්. මරණයෙන් පස්සේ ජීවිතයේ සුගතිගාම වෙන විතරක් නෙවෙයි එදිනෙදා ජීවිතයේ වර්තමානයේ තුලම සන්තෘප්තිය, සන්තෘප්තිය පරමං ධනං කියපු විදිහට සතුට උපරිම ධනියසේ වර්තමානයේ තුල තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නට මේ දහම් මඟ අපට හේතු වෙනවා. ඉතින් සමස්ත ධර්මයම සරලව ගත්තොතින් මේ විදිහට අපට පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් මේ පැහැදිලි කිරීම ටිකෙන් ටික අපේ ගැඹුරට ගිහිල්ලා අප තවදුරටත් විමසලා බලමු. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණා. අනේ ඥානයන් අතරින් විශේෂයෙන්ම චතුූපපාද ඥානය තුළින් උන්වහන්සේ අවබෝධ කරගත්තා මේ ලෝකයේ සත්‍යයන් මරණයට පත් වෙන ආකාරය. මරණයෙන් පස්සේ සත්‍යයා බොහෝ දෙනෙක් දුගතිගාමී වෙන ආකාරය උන්වහන්සේගේම ඥානයෙන් අවබෝධ කරගත්තා. අනිහිදී උන්වහන්සේ ඊට ප්‍රධානතම හේතුවසේ දැක්කේ විශේෂයෙන්ම හිතේ තියෙන දැඩි ලෝභය. අන්නේ ලෝභය තුලින් තමයි සත්‍යාකාරයට වැටෙන්නේ. අනිත් පැත්තෙන් හිතේ තියෙන දැඩි ද්වේෂය, අමනාපය. මෙන්න මේ කරුණෝ දුරු වෙන විදියට විශේෂයෙන් හිතේ තියෙන කෙලෙස් තදංග වශයෙන් යටපත් කරන ආකාරයටයි උන්වහන්සේ දාන සීල කියන ප්‍රතිපදාව අපට දේශනා කළේ. හේදී ටිකෙන් ටික සිය නිවසේදී තමන්ගේ අමර තාත්තට දූ දරුවන්ට තමන්ගේ නිවසේ ඇතේ දෙකන සතුන්ට සුරතන සතුන්ට ආහාර පාන ආදී ඒ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වශයෙන් අපේ හිතේ තියෙන දැඩි ලෝභය අපට අඩු කර ගන්න පුළුවන්. එහෙදී මුලින්ම අත්තානං සුඛේති පීනේති තමන් උපේන ධනෙන් තියෙන සම්පත් වලින් තමන් මුලින්ම සතුටට පත්වන්නට ඕන. පුත දාරණ සුඛේති පීනේති සිය අමුදරුවන් පෝෂණය කරන්න ඕන. මාතා පිතුන්නම් සුඛේති පීනේති මව්පියන් සැපවත් කරන්නට ඕන. ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණයන් දුගී මගේ යාචකාදීන් මේ අය අරමුණු කරගෙන කිසියම් විදිහ අපි පරිත්‍යාගයක් කරනවා නම් පීති මුදාහරන් බින්දති දාතා කියපු විදිහට පරිත්‍යාග කරන කෙනා උතුම් වූ සතුටක් භුක්ති විඳිනවා කියලා සඳහන් කළා. අපි හැමදේම කරන්නේ ජීවිතයේ සතුට බලාපොරොත්තු වෙමින්. අන්නේ සතුට බලාපොරොත්තු යන මාවතේදී මේ අත්හැරීම පරිත්‍යාගය අපේ ජීවිතයට ලොකු තෘප්තියක් ගෙන දෙනවා. ඒ අතර ඉතාම වැදගත් ප්‍රතිපදාව සිය බුදු දහම තුළින් දේශනා කළේ අපාගත වීමෙන් වැළකෙන මාර්ගයේ සේ පංචශීල ප්‍රතිපදාව. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයේ වැළකීම, බොරු කීමෙන් වැළකීම සහ මත්ද්‍රව්‍ය මත්පතුර භාවයෙන් වැළකීම. පින්තුනේ පුද්ගලික ජීවිතේ ඉඳන් ගෘහස්ථ පවුල් ජීවිතය ඔස්සේ සමාජ ජීවිතයත් රටක පැවැත්මත් ලෝකයේ පැවැත්මත් තීරණය කරන ප්‍රධානතම කරුණු පහක් මේ තුළින් බුදුදහමෙන් ඉස්මතු කළ දෙනවා. යම්කිසි පුද්ගලයෙකුට බරපතල හානියක් පාඩුවක් විඳින්නට සිද්ධ වෙනවා නම් ඊට බොහෝ විට හේතු වන කාරණය තමයි මේ පංචශීල ප්‍රතිපදාව කඩවීම. එකක් හෝ කීපයක් තමන්ගේ ජීවිතය තුළින් කඩවීම. නිවසක් ගත්තත්, සමාජයක් ගත්තත්, රටක ලෝකයක පරිහානිය ගත්තොතින් කරදර කම්කටොළු බිය සැක සංතාපය කොතන හෝ තැනක තියෙනවා නම් එකෝ එතන ප්‍රාණඝාතයක් සිදු වෙලා, එකෝ එතන සොරකමක් සිදු වෙලා, එකෝ එතන වැරදි කාම සේවනයක් නැත්තම් බොරුව මද්‍රව්‍ය භාවිතය මෙන්න මේ කරුණු වලින් එකක් එතන සිද්ධ වෙලා. අන්නේ නිසා අපට ඊටම පැහැදිලි අද ලෝකයේ තියෙන බොහෝ ප්‍රශ්න වලට හේතුව මේ පංචශීලයේ කඩවීම. විශේෂයෙන් ලෝක යුද්ධ රැසක් හටගෙන තියෙන්නේ ප්‍රාණඝාතයේ කියන මෙන්න මේ වරද අපි අතින් සිද්ධ වීම. ප්‍රාණඝාතයෙන් වැළකෙනවා නම් අද ලෝක යුද්ධ කෙතෙක් නම් අපට අවම කරගන්න පුළුවන්ද? සොරකමින් වැළකෙනවා නම් අද රටවල් මේ ඇතිවෙලා තියෙන පරිහානියෙන් කොයිතරම් අපට වළක්වා ගන්න පුළුවන්ද? වැරදි කාම සේවනයේ වැළකෙනවා නම් ගෘහස්ථ ජීවිතයේ කොයිතරම් සාමකාමී සැනසිලිදායක ජීවිතයක් වෙනවද? බොරු කීමෙන් වැළකෙනවා නම් අද ලෝකයේ මාධ්‍ය සඳහා වෙන් කළ තියෙන කාලයෙන් ප්‍රවෘත්ති සංසරණය සඳහා වෙන් වෙලා තියෙන කාලය කොයිතරම් අඩු කරගෙන සත්‍යවාදී බවට සහතිකයක් ලැබිලා අද ලෝකයේ ක්‍රියාත්මක වෙන සමාජ මාධ්‍ය එහෙමත් නැත්නම් රාජ්‍ය මට්ටමේ තියෙන ප්‍රවෘත්ති වන්නදලි රූපහානි නාලිකා කොතෙක් නම් අපට මානව සමාජයේ යහපත සඳහා යොදා ගන්න පුළුවන්ද? අධ්‍යාපනික අරමුණු සඳහා, ආර්ථිකයේ දියුණු කර ගැනීම සඳහා, මානසික සුවය සඳහා මේ ජනමාධ්‍ය අපට කොයිතරම් ඉහළින් භාවිත කරන්න පුළුවන්ද? මේ සත්‍යවාදී භාවයේ ලෝකයේ තියෙන තොරතුරු නිසි ලෙසම සම්ප්‍රේෂණය වෙනවා නම් මේ මාධ්‍ය තුළින් අපේ වචනයට කොයිතරම් වටිනාකමක් ලැබෙනවද? ඒ වගේම ලෝකයේ මද්ද්‍රව්‍ය භාවිතය නැති වුණොතින් මද්ද්‍රව්‍ය භාවිතයෙන් අපට වෙන් වෙන්න පුළුවන් නම් අද ළමා පරපුර, අද තරුණ පරපුර කොයිතරම්නම් මේ වෙසනෙන් බේරගෙන කොයිතරම් වාසනාවන්ත අනාගත පරපුරක් අපට නිර්මාණය කරන්න පුළුවන්ද? පින්තුනි, ගත වූ වසර 15 20 වගේ කාලය දෙස බලන විට මේ පංචශීලයෙන් ආහුවසින් සිල්පද දෙකක් අපි ආරක්ෂා කරා නම් ප්‍රාණඝාතයෙන් වැළකීමත් සොරකම් කිරීමෙන් වැළකීමත් කියන මෙන්න මේ කරුණු දෙක අපි ලෝකයේ පිළිපැද්දනම් අද අපට මේ ලෝකයේ තියෙන උද්දමනේ ජීවන බරෙන් භාගයක් අඩු කරගන්න තිබ්බා. අද අපි යම් කිසි මුදලක් වැය කළා බඩු භාණ්ඩ ටිකක් මිලදී ගන්නවා නම් ඒන හරි අඩකින් අපට ඒ සේවා ටික සපයා ගන්න තිබ්බා. ගත වූ වසර 15 20 තිස්සේ ආම වශයෙන් මේ පංචශීලයෙන් කාරණා දෙකක් අපට සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා නම් අපට අනාගතයත් මේ වගේම උද්දමණයට ගැටලු වලට ප්‍රශ්න වලට මුහුණ පාන සිද්ධ වෙනවා මේ යන ගමන මේ විදිහට ගියොත්. ඒ නිසා අපට පුළුවන් නම් බුදුදහමෙන් ලැබෙන මේ අනුශාසනය සමාජගත කරන්නට ඉදිරි අවුරුදු 15 තුළ ඇතිවන්නට තියෙන නියමිත මේ උද්දමණයෙන් අපට සැලකුතු ප්‍රමාණයක් අවම කරගන්න පුළුවන්. අපි අද අදම මේක දැනුවත් වෙලා අපට ලෝකයේ පුරාම මේ පංචශීලයේ ප්‍රතිපදාවෙහි වැදගත්කම සමාජගත කරන්න පුළුවන් මොහොතින් කොයිතරම් සැනසීමේදායක සමාජයක් අපට නිර්මාණය කරගන්න පුළුවන්ද? එනිසා පින්තුනි බුදුදහමෙන් අපට ලෝකෙට දෙන්න පුළුවන් වටිනාම තෑග තමයි ධර්මය කියලා කියන්නේ. අන්නේ ධර්මය තුලත් මේ ධර්මයේ නාමයෙන් අපට දෙන්න පුළුවන් වටිනාම දේ ලෝකයේ කිසිදු ಜಾති ආගම් ભેදයකින් තොරව සියලුම මනුෂ්‍යන්ට සිය ජීවන ප්‍රතිපදාවෙහි යහපත සඳහා සැනසීම සඳහා අනුගමනය කළ හැකි පොදු ප්‍රතිපදාවක්සේ පංචශීල ප්‍රතිපදාව ලෝකයට හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ නිසා යම් කෙනෙක් නිර්භයව ජීවත් වෙන කැමති නම් ඔහුගෙන් සමාජයට අභේදානය ප්‍රදාන වෙනවා දකින්නට කැමති නම් ඔබ අප හැම දෙනෙක්ම පුද්ගලිකව මෙන්න මේ පංච දුෂ්චරිතයෙන් වැළකීලා පංචශීල ප්‍රතිපදාව තුළ අවංකව නිරතුරුව අඛණ්ඩව පිහිටාසිත කටයුතු කිරීමට අදිස්ථාන කරගන්නට ඕන. යම් කෙනෙක් පංචශීලය රකිනවා නම් ධර්මයේ සඳහන් වෙනවා අභයන්දේති අභිරන්දේති අභ්‍යපඤ්ඤන්දේති. ඔහු සමාජයට අභේදානය දෙන කෙනෙක්. යම් කෙනෙක් ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා අපි දන්නව නම් ඔහු සොරකම් කරන්නේ නැහැ කියලා අපි දන්නව නම් ඔහු වැරදි කාම සේවනයේ හැසිරෙන කෙනෙක් නෙවෙයි, ඔහු බොරු කියන කෙනෙක් නෙවෙයි, ඔහු මත්ද්‍රව්‍ය භාවිත කරන කෙනෙක් නෙවෙයි කියලා කිසියම් නිවසක කෙනෙක් ගැන අනිත්‍යයට සහතිකයක් දෙන්න පුළුවන් නම් ඒ කෙනාගෙන් කොයිතරම් සැනසීමක් ඒ නිවසට ඒ සමාජයට ඒ රටට ලැබෙනවද? ඒ විතරක් නෙවෙයි අපි කල්පනා කරන්න ඕන වෙනත් බාහිර කෙනෙක් මේ පා රකින්නවා නම් අපට යා කෙරෙහි කොයිතරම් විශ්වාසයක් ගෞරවයක් ආදරයක් ඇති වෙනවාද කියලා. ඒ නිසා පින්නතුනි මෙන්න මේ කරුණ ගැන සබ්බපාපසකරණම් කියන මෙන්න මේ කරුණවල මූලික පදනම වල බුදුරජාණන් වහන්සේ පාපයෙන් වැළකෙන්න කියලා දේශනා කළේ හුදෙක් දුගතියෙන් මිදීමට පමණක් නෙවෙයි අපේ මේ ජීවිතයේදීම අපට මුහුණ පානට සිද වෙන අනේක විද කරදර කම්කටොළු වලින් අපව මුදවාලීමේ අප්‍රමාණ කරුණාවෙන් මානව දයාවෙන් උන්වහන්සේ අපට හඳුනා දීපු මේ ප්‍රතිපදාව ධර්ම මාර්ගයේ ධර්මයේ පිළිපදින මාවතෙහි මූලික අංගයේ විදියට අපට සලකන්න පුළුවන්. ඒ නිසා ඔබ අප පුද්ගලිකව මේක රකින ගමන් එහෙම කෙනෙක් රකිනවා නම් බුදුදහමේ ඊටම පැහැදිලිව දේශනා කරනවා ඒක න සත්පුරුෂය කියලා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුල අපි අපේ තනි තනියම සත්පුරුෂයන් විතරක් නෙවෙයි අපි වඩාත්ම උසස් සත්පුරුෂයෙක් වන්නට ඕන. ඒ සඳහා තුන් වහන්සේ මාවත දේශනා කළා. ඒ මොකද්ද? තමන් පංචශීලය රකින්න විතරක් නෙවෙයි ඒ තමන් රකින්න පංචශීලය අනිත්යට හඳුනා දෙන්න වෙනත් තව එක්කෙනෙකු හරි මේ පංචශීල ප්‍රතිපදාව තුළ සමාදන් කරවන්න, ඒ සඳහා යොමු කරවන්න, ඒ සඳහා කොහොම දිරිගන්වන්න කියලා. මෙන්න මේක තමයි උතුම්ම සත්පුරුෂකම කියලා. ඒ නිසා ඔබත් මාත් මේ ප්‍රතිපදාව තුළ හික්මෙන ගමන් අපේ ළඟම ඥාතීනොත් මේ සඳහා සමාදම් කරවන්නට අපි උත්සාහ ගන්නවා. මේක තමයි අපට සමාජෙදි කරන්න පුළුවන් ලොකුම යහපත. මෙතනින් ආරම්භ වන මේ ධම්මග කුසලස්ස උපසම්පදා කියපු විදිහට කම්මස්සකත සම්මාදිටිය තුල ඉඳගෙන අප තවදුරටත් ඉදිරියට මේ ගමනමග යා යුතුයි. ධර්ම ශ්‍රවණය කරනකොට අපට අපේ ජීවිත යථාර්ථයේ ටික ටිකෙන් ටික පැහැදිලි වෙන ගන්නවා. මනෝපොබ්බංගම ධම්මා මනෝසෙට්ඨ මනෝමය. මනස තමයි අපේ ජීවිතේ හැම ක්‍රියාවකටම මූලික පදනම වන්නේ. මනසාකේ පදොට්ඨේන බහසතිවා කරෝතිවා. යම් කිසි කෙනෙක් අපිරිසුදු වූ සිතින් යමක් කියනවාද යමක් කරනවාද, අන්නේ අපිරිසුදු සිතේ හේතුවෙන් දුක්ඛමන් වේති. ඕ කෙරෙහි දුක පැමිණෙනවා. බාහිරින් දුකක් කෙනෙක් දෙනව නෙවෙයි, ඒ තමන්ගේ අපිරිසුදු සිතින් කරන වාචසික කායික ක්‍රියාවල ප්‍රතිඵලය අයහපත් ප්‍රතිඵලයක් වෙනවා. ඒ විභාග තමන්ටම භුක්ති විඳීමට සිද්ධ වෙනවා. මෙන්න මේ බව තේරුම් ගන්න ඕනේ නැති කෙනා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා කියපු විදිහට ඔහු පිරිසිදු වූ මනසින් කුසල සාගත සිතින් වචන කතා කිරීමත් කායික හැසිරීමත් ඔහු අනුගමනය කරනවා. එහි ප්‍රතිඵලසේ සුඛමන් වේති. හරියට තමා අත් නොහැර තමා පිටුපස්සේම සෙවණැල්ල හා සමානව මේ පිරිසිදු සිතින් කරන වාචික කායික ක්‍රියාවල ආනිසංස තමන්ට සැප විපාකසේ සිය ජීවිතයට යහපත උදා කරගන්නට අවස්ථා සැලසෙනවා. මෙන්න මේ කාරණා ගැන යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්ත නම් ඒ අවබෝධ කරගත්තු පමණට හෝ හැකිතා අකුසලෙන් මිදලා නිතරම පිරිසිදු සිතින් කුසල ක්‍රියාවක යෙදෙන උත්සාහ කරනවා. නැවත අර ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අපේ ජීවිතය තුළ තවදුරටත් දියුණු වෙනවා. දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවේ කියලා සඳහන් කරනවා. දානයත් සමචරියාවත් ඒ වගේම මෙත්ත චිත්තංච භාවේ මෛත්‍රී සිතුවිල්ල. දානෙන් ආරම්භ කරන මේ දැහැමි මඟ සීලෙන් විසිතුරු වෙලා විශේෂයෙන් මෛත්‍රී භාවනාවෙන් සෝභමාන වෙනවා. ලෞකික කුසලිය තුල පින්නතුනි ඉහළම කුසලයේ පිනසේ ධර්ම තුල විස්තර වන්නේ සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියන සිතුවිල්ල සහිතව ලෝකයේ කෙරෙහි නිරතුරුව මෛත්‍රී වාසය කිරීම. උදේ මෙත්තා සහගත මනෝ කර්මයෙන් පමණක් නෙවෙයි මෙත්තා සහගත වචී කර්මයෙන් මෙත්තා සහගත කාය කර්මයෙන් මෛත්‍රී සහගතව සිත තියාගෙන කතා කරන කොටත් මෛත්‍රියෙන් ක්‍රියා කරන කොටත් මෛත්‍රියෙන් නිරතුරුව කටයුතු කිරීම. මෙන්න මෙහි ආනිසංස විදියට ටිකෙන් ටික තමන්ගේ අවට සිටින අය කෙරෙහි අපි මෛත්‍රී සහගත ඇසෙන් බලන්නට අපි හුරු වෙනවා. මේක පින්නතුනේ අකණ්ඩව අපි වඩන්නට ඕන. දිනකට අවම වශයෙන් විනාඩි 2කින් පටන් අරන් විනාඩි 5, විනාඩි 10, විනාඩි 15, 20, පැය භාගය, පැයක් දක්වා අපිට මේක දිනු කරගන්න පුළුවන් නම් මේක මුලදී අපි නිශ්චිත ඉරියව්වක වාඩි වෙන අපිට කරන්න පුළුවන්. ටිකෙන් ටික මේකට හුරු වුණාට පස්සේ අපිට වෙනත් කටයුතු කරන අතරේදීම ඇවිදිනකොට තමන් කටයුත්තක් කරන විට තමන් විවේකීව වාඩි වෙලිනකොට මේ බොහෝ අවස්ථාවලදී අපට මෛත්‍රී සිතුවිල්ල දිනු කරන්න පුළුවන්. තමන්ටම එන්න එන්නම තමන්ගේ ජීවිතයේ මානසික සුවය වැඩි වෙන ආකාරය තමන්ට දැක ගන්න පුළුවන්. භාගතුන් වහන්සේ නිසා දේශනා කළේ යන්තං සන්තං පදං අභිසමෙච්ච. කිසියම් කෙනෙක් යම් ශාන්ත පදයක් කැමති නම් අන්නේ ශාන්ත පදයේ කැමති කෙනා විසින් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සීල සත්ව සූපත් වෙත්වා කියන මෙන්න මේ සිතවිල්ල නිරතුරු වඩන කියලා. යම් කිසි කෙනෙක් නිවි සැනසෙන මාතේහි කොයිතරම් ඉදිරිට ගමන් කරනවාද නැත්නම් ශාන්ත වූ නිවන් පදයේ වෙත කෙනෙක් පියවර නගනවාද කියලා බලන ප්‍රධානතම සාධකය තමයි එයා දිනකට කොයිතරම් කාලයක් මෛත්‍රී භාවනාව පුහුණු කරනවාද කියන කාරණය. මෛත්‍රිය පුහුණු කිරීමේ අනිසංස විදියට තමගේ හිතේ තියෙන දැඩි ලෝභය, ද්වේෂය, මාන්නය, උද්ධච්චය මෙයාදී බොහෝ අකුසල් දුරු කරගන්නට අපට නිරායාසයෙන්ම අවස්ථාව සැලසෙනවා. මෙන්න මේ ප්‍රතිපදාව තුළින් අපට දානය හුදෙක් දානයක් පමණක් නෙවෙයි, ඒ දානය දීලා අපි තමා දීපු දානය ගැන නිතර නිතරම හිතන්නට ඕන. ඒක සාගානුසති භාවනාවක් දක්වාම දිනු කරන්නට ඕන. සීලය හුදෙක් තමා සමාදන් වෙලා රකින්න විතරක් නෙවෙයි, ඒ ශික්ෂාවද තමන් මනුවෙන් ආරක්ෂා කරන බව නිතර නිතරම තමන් මෙනෙහි කරන්න ඕන. ඒක සීලානුසති භාවනාවක් වෙනවා. ඒ වගේම මෛත්‍රී භාවනාව පාදක කරගෙන සිත දිනු කරන අතරේදී බුදුදහම තුර තියෙන තවත් විසිතුරු කමඨහන් තියෙනවා. බුද්ධානුසති භාවනාව, ධම්මානුසති භාවනාව, සංඝානුසති, ආනාපානසති භාවනාව මේ වගේ සමත කමඨහනක් ඔස්සේ ටිකෙන් ටික අපේ හිත දිනු කරන්නට අපි නිරතුරුව උත්සාහ කරන්න ඕන. මෙහි ප්‍රතිඵල විදියට අර මුලින් දැඩි ලෝභය සහ ද්වේෂය දානේ හා සීලෙන් අඩු කරගත්තු අපි ඒ තදංග වශයෙන් කෙලෙස් යටපත් කරන ගමන් මෙතෙන්දී අපි සමතය තුළින් විස්කම්බන වශයෙන් නීවරණ යටපත් කිරීම වශයෙන් අපේ හිත දියුණු කරගන්නවා. අපේ හිතට නිරතුරුව පීඩා ඇති කරන නිවන වසාලන ප්‍රධානතම කාරණා පහක් නීවරණ වශයෙන් දක්වනවා. මුල කාරණේ කාමච්ඡන්දේ. ඇස්කනසාදී ඉන්ද්‍රිය පිනවනට නිරතුරුව තියෙන උනන්දුව ඕනෑකම. ව්‍යාපාදේ නැත්නම් අමනාපේ. ඒ වගේම තේන මිද්ද. චිත්ත චෛසික වල තියෙන මන්දෝසහයි භාවය, අලස භාවය. උද්දච්චයේ සිතේ විසිරුණු භාවය. කුක්කුච්චයේ තමාගේ ගතවුණු ජීවිතයේ තමාකින් සිදුවෙච්ච අඩුපාඩු සහ තමන්ට කරගන්න බැරි වෙච්ච කුසලයේ ගැන තියෙන පසුතැවිල්ල. ඒ වගේම විචිකිච්ඡාව, බුද්ධ ආදී අටතැන් පිළිබඳව තියෙන සැකය. පින්තුනි, මෙන්න මේ කෙලෙස් විශේෂයෙන් මේ නීවරණ අපට විස්කම්බන වශයෙන් යටපත් කරගන්න පුළුවන් මොනවතින් විශේෂයෙන්ම සමත අරමුණක් භාවිත කරමින් සමත කමඨාණක් පුහුණු කරමින් අපට අපේ හිතේ තියෙන නීවරණ යටපත් කරගන්න පුළුවන් මොනවතින් අපට අපේ ජීවිතයේ සතුට වැඩි වෙන ආකාරය අපටම දැක ගන්නට පුළුවන්. මේ සද්ධර්මය තුළින් අපි ප්‍රතිඵල මේ ජීවිතය තුළින්ම නෙලා ගන්න කැමති නම් අපි හැකිතාක් දුරට සමත කමඨහනක් තුළින් හිත එක අරමුණක සමාධිමත් කරගන්නට අපේ හිත අපි පුහුණු කරන්න ඕන. අපි ඇත්තටම අපට ආදරේ නම් අපේ හිත අපි පිරිසුදු කරගන්නට ඕන. අපේ හිත පිරිසුදු කරගත්තු පමණටයි අපේ සතුට වැඩි වෙන්නේ. සතුට තමයි මේ ලෝකයේ ඉපදෙච්ච සත්‍යයකගේ තියෙන ප්‍රධානතම බලාපොරොත්තුව. සතුට නැත්නම් තියෙනතනින් අපි මොනව කරත් අපට ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා සතුට ලබන මහවතේහි ප්‍රධානතම අංගයක් සේ බුදුදහම තුළින් හඳුන්වා දෙන්නේ භාවනාව. ඒ භාවනාවේ මූලික පදනම තමයි සමත භාවනාව. නීවරණ ප්‍රහාණය තුළින් විශේෂයෙන් කෙලෙස් විස්කම්බන වශයෙන් යටපත් කිරීම. ධ්‍යාන වශයෙන් නැත්නම් උපචාර වශයෙන් අපේ හිත කෙලෙසුන්ගෙන් මුදව ගන්න පුළුවන් මොනවතින් අපි තමයි මේ ජීවිතයේ මේ ලෝකයේ ජීවත් වෙන වාසනාවන්තමය බවට පත් වෙන්නේ. ඒ වාසනාවන්ත බව පොතෙන් කියතොත් දිවි ලෝකයක් ඉක්මවල යන බ්‍රහ්ම ලෝක තලයටම අපේ හිත දියුණු කරගන්න ක්‍රමය භාගතුන් වහන්සේ අපට මේ ධර්ම මාර්ගය තුළින් පැහැදිලි කළ දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ සමත භාවනා කොස්සේ අපේ ලෞකික කුසලිය දියුණු කර ගැනීම, කුසලස්ස උප සම්පදා, ඒ වගේම සචිත්ත පරියෝදපනම්. මෙන්න මෙතන තමයි බුදුදහමේ විශේෂ අනුශාසනය අපට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. පටිසම්පාදයේ හේතුඵල දහම නැත්නම් චතුරාර්ය සත්‍ය දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව අවබෝධයෙන් යුක්තව සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව වැඩි දියුණු කර ගැනීම. මෙන්න මෙතෙන්දී අපට දර්ශනයක් අවශ්‍ය වෙනවා. භාගතුන් වහන්සේ ඒකයි දේශනා කළේ, ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආස්වානං කහං වදාමි නො අජානතෝ නො අපස්සතෝ කියලා. මේ සිත සංවර කරගැනීමේ මාවතේදී, ආශ්‍රවයන්ගෙන් සිත මුදවා ගන්න මාවතේදී මූලික වශයෙන් අවශ්‍ය දේ තමයි දර්ශන සම්පත්තිය කියන කාරණය. දැක්ම සම්මාදිට්ඨිය. මෙතෙන්දී අර කම්මසකත සම්මාදිට්ඨියෙන් ඇතිවන දර්ශනය පමණක් නෙවෙයි, දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව පැහැදිලි දැක්මක් අපට තියෙනට ඕන. ඒ මොකද්ද? ඒ තමයි ඇහැට රූපයක් පේන අවස්ථාවේදී අපේ ජීවිතයේ සැබෑ ක්‍රියාකාරීත්වය මොකද්ද කියන කාරණය. අපි ඇහැට රූපයක් දකිනවා නම් ඒ රූපය දකින අවස්ථාවේදී කුමක්ද සිද්ධ වෙන්නේ කියන කාරණය. කනට ශබ්දයක් ඇසීමේදී මේ ආදී වශයෙන් ඇස් කන්නාන් සාදී ඉන්ද්‍රිය හයට රූපාදී අරමුණු ගෝචර වෙන අවස්ථාවේදී සැබවින්ම අපේ ජීවිතයට මොකද වෙන්නේ කියන කාරණය. මෙන්න මෙතෙන්දී පින්නතුනි, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකය පිළිබඳව කිසියම් අවබෝධයක් අපට ලැබෙන්නට ඕන. එතකොට ඇහැට රූපයක් පතිත වෙන අවස්ථාවේදී කුමක්ද සිද වෙන්නේ? අපේ කර්ම ශක්තියට අනුව, අපේ වර්තමාන මනසේ ස්වභාවයට අනුව, හිතේ තියෙන අවිද්‍යාදී ස්වභාවයන් වලට අනුරූපව හැම වෙලාවෙම අපේ ඇස් කන් ආසාදී ආයතන නැත්තම් ඉන්ද්‍රිය අපි උපදවා ගනිමින් ඉන්නේ. ඒ ඇසාදී ඉන්ද්‍රිය දිගට තියෙන දෙයක් නෙවෙයි, හැම මොහොතෙම නැවත නැවතත් අපි මේවා ප්‍රතිනිර්මාණය කරගන්නවා. අන්නේ ඇස් කන් ආසාදී ආයතන වලට අනුරූපව තමයි රූපාදී අරමුණු අපේ ඇස ආදී මේ ඉන්ද්‍රිය වලට ගෝචර වෙන්නේ. එතකොට ඇස සහ රූපය කියන මේ දෙක රූපස්කන්ධයටයි දෙනවා. ඒ වගේම මේ සඳහා විඥානීය දායකත්වයේ දක්වනවා. මේ තුනේ එකතු වීම ස්පර්ශය ඇති වෙනවා. ඊට පස්සේ වේදනා සංඥා චේතන හට ගන්නවා. මෙන්න මේ අවස්ථාව විපාක මට්ටමේ අවස්ථාවේ අපට දක්වන්නට පුළුවන්. රූපය කියලා කියන්නේ, මේ කය කියලා කියන්නේ අතීත කර්ම දායාදයක් විදිහට සලකනවා. එහෙත් විපාකයේසේ පැහැදිලිවම දක්වන්නේ අපේ සිත සහ සිතුවිලි කියන කාරණා. වෙනත් විදිහකින් කියනවා නම් වේදනා සංඥා සංඛාර විඥාන. එහෙමත් නැත්නම් ස්පර්ශය වේදනා සංඥා චේතනා ඒකාගතා ජීවිතේන්ද්‍රිය මනසකාර කියන මෙන්න මේ නාම ධර්මත් ඒ වගේම විඥානය කියන මේ කාරණය. එතකොට මෙන්න මේ විපාක මට්ටමේ අවස්ථාව කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒ තුලින් අපට වර්ණ රූපේ, ශබ්ද රූපය ආදී මෙන්න මේ දේ ගැන අපට ඡායා මාත්‍රයක් විතරයි ලැබෙන්නේ. එතකොට මෙන්න මේ අප ජීවිතයේ ස්පර්ශ කරන මේ රූපය පිළිබඳව අද ලෝකයේ බොහෝ දෙනා ගවේෂණය කරමින් ඉන්නේ. විශේෂයෙන්ම විද්‍යාඥයන්, භෞතික විද්‍යාඥයන් අද මේ ගැන පුළුල් පරීක්ෂණයක් යෙදෙමින් ඉන්නේ. මේ රූපයේ ස්වභාවය මොකද්ද? මේ රූපය ගැන අද වුන් ගැඹුරින් අධ්‍යයනය කරනවා. නමුත් අපි හුඟක් වාසනාවන්තයි, බුදුදහම තුළින් වසර 2500කට කලින් බුදුරජාණන් වහන්සේ මේ රූපය යථා තත්ත්වය අපට දේශනා කළා. හුදෙක් රූපයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප විතරක් නෙවෙයි, වර්ණ ගන්ධ රස ඕජා ආදී මේ රූපයේ තියෙන ලක්ෂණ, ඒ වගේම රූපයේ 28 ආකාරයකට බෙදලා දක්වලා තියෙනවා. එතකොට විද්‍යාඥයන්ගේ මතය අනුව ඔවුන් දැන් පරීක්ෂණ කරමින් ඉන්නවා කාලයක් තිස්සේ මේ රූපයේ සැබෑ තත්ත්වය මොකද්ද? ඒ රූපය ද්‍රවමය පදාර්ථයක්ද නැත්නම් ශක්තියක්ද කියන එක ගැන ඔවුන් විවිධ විදිහේ පරීක්ෂණ කරනවා. කෙනෙක් ඔවුන් කාලයක් සිතාගෙන හිටියා මේ අංශවල අවසාන දෙය තමයි පරමාණුව කියලා, ඇටම් එක කියලා. ඊට පස්සේ ඔවුන් එයත් බෙදලා බලනකොට ඉලෙක්ට්‍රෝන, පොට්‍රෝන, නියුට්‍රෝන ආදී ශක්ති විශේෂයන් කියලා ඔවුන් තීරණය කළා. ඊට පස්සේ තවත් ඔවුන් ගැඹුරට ගිහිල්ලා විශේෂයෙන් ක්වොන්ටම් විද්‍යාව තුළින් ඔවුන් වර්තමානයේ අනාවරණය කරන්නේ මේ රූපයේ කියනක ශක්තියක් විතරක් නෙවෙයි, ඒ රූපය ඒ ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය සංජානනයට අනුව වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි, රූපයක් සාමාන්‍ය වෙලාවට තියෙන ආකාරයකුත් තියෙනවා. ඒ වගේම ඒ රූපය යම්කිසි පුද්ගලයේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව රූපයට සම්බන්ධ වෙන අවස්ථාවේදී ක්‍රියාකාරීත්වය වෙනස් කියන එක දැන් ඕන් ඔප්පු කරමින් තියෙනවා. ඒ වුණත් ඔවුන්ට යන්න බැරි වෙච්ච දුරක් තියෙනවා. ඒ තමයි ඔවුන් මේක ශක්තියක්ද පදාර්ථයක්ද කියලා විග්‍රහ කරන්න ගියා විතරයි ඔවුන්ට එයින් එහාට යන්න පුළුවන් කමක් නැහැ. නමුත් බුදුදහම තුළ මේට වඩා හුවා ඉහළට ගිහිල්ලා මේ රූපය ඊටාම සියුම් ශක්තියක් වෙනස් වෙන ස්වභාවයක් පමණක් නෙවෙයි, අන්නේ රූපය පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවා, ඒකම පුද්ගලයා ගත්තත් අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රියවලට අනුව මනසට අනුව මේ රූපයේ ස්වභාවයේ වෙනස සඳහන් කළ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඊටත් වඩා ගැඹුරම විග්‍රහය තමයි විපාක මට්ටමේදී අපි රූපය ග්‍රහණය කරගත්තත් ඒ ගැන දැනුමක් ලැබුණත් ප්‍රාථමික වශයෙන් අප එහි සැබෑ තත්වයේ තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණ මට්ටමේදී. අන්නේ මනෝවිඤ්ඤාණ මට්ටමේදී රූපය තේරුම් ගන්නකොට ඊට පාදක වෙච්ච අර මුල් අවස්ථාව, ඒක ද්‍රව්‍යයක් වෙන්න පුළුවන් නැත්නම් ශක්තියක් වෙන්න පුළුවන්, ඒ කුමක් වුණත් අපට වර්තමානයේ තුලදී ඒක දැක ගන්න බෑ. ඒක නිතරම දැකගන්නේ රූපේ නිරුද්ධ වෙච්ච තැනක, මනෝවිඥානය. එතකොට මෙන්න මේක අපි තේරුම් ගන්න පුළුවන් නම් අපි දන්නවා අපි දකින අහන යම් තාක් දේවල් තියෙනවා නම් ගඳ සුවඳ දකින, දිවට රස දැනෙන, කයට පහස ලැබෙන යම් තාක් රූපයක් ලෝකයේ තුල ක්‍රියාත්මක වෙනවා නම් ඒදී අපි තේරුම් ගන්න අවස්ථාවේදී ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච අවස්ථාවක් සහ ඒක අපි තේරුම් ගන්නේ මනෝවිඥාණයෙන්. මෙන්න මේ සඳහා බාහිර රූපයේ අනිත්‍යතාවයෙන් බලන්නට ඕන. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ආදී වශයෙන් රූපය අනිත්‍යතාවය බලන අපි. ඒ විතරක් නෙවෙයි, ඒ රූපයට පාදක වෙච්ච විපාක මට්ටමේ තියෙන වේදනා සංඥා සංකාරත් මේ වෙලාවේ නිරුද්ධ වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒක තේරුම් ගන්න මේ අවස්ථාවේදී මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාව, අන්නේ මනෝවිඤ්ඤාණ අවස්ථාවත් අතීතයෙන් වර්තමානට යන දෙයක් නෙවෙයි, වර්තමානයෙන් අනාගතයට යන දෙයක්වත් නෙවෙයි, මේ මොහොතේම හේතු ඇති කාලේ හටගෙන හේතු නිරෝධයෙන් මෙතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයක් කියන එක අප නුවණින් දකින්නට ඕන. මෙන්න මෙහෙම දකිනකොට එකතකින් අපි බාහිර රූපයෙන් නිදහස් වෙනවා, රූපයන්තයෙන් නිදහස් වෙනවා, අනිත් අතෙන් අභ්‍යන්තරයේ තියෙන නාමයන්තයෙන් නැත්තම් චිත්ත චෛතසිකන්තයෙන් උත් අප නිදහස් වෙනවා. මෙන්න මේ නාම රූප දෙකෙන්ම එක විට නිදහස් වීම තමයි බුදුදහමේ මනස පිරිසුදු කරගැනීමේ ඉහළම ප්‍රතිපදාවසේ දේශනා කළේ. අන්නේ දේශනාව අපි මුලින් කල්‍යාණ මිත්‍රාස්ත්‍රයෙන් අපි දේශවන් වලින් අසහා දැනගන්නට ඕන. ඒ අසහා දැනගන්නදී යලි යලි අපේ චින්තනය කරන්නට ඕන, සිතන්නට ඕන. ඒක අපේ දෛනික ජීවිතයේ සුපුරුදු චින්තනයක් බවට, අපේ දෛනික ජීවිතයේ සිතන ක්‍රියාවලියක් බවට පත් කරගන්නට ඕන. ඇයි ඒකට හේතුව? අපි සසර බොහෝ කාලයක් හිත පුහුණු කරලා තියෙන්නේ ඇසෙන් රූපයක් දකිනකොට ඒ දකින්නේ බාහිර මේ මොහොතේ පේන රූපේ කියලායි අපි සසර බොහෝ කාලයක් කල්ප ගාන අපේ සිත අපි භාවිත කරලා තියෙන්නේ. මෙන්න මේ අවිද්‍යාවෙන් සිත මුදවා ගන්න නම් අපි හැකිතාක් දුරට මේ චින්තනය ජීවිත යථාර්ථයක් බවට පත් කර ගන්නට ඕන. දිනකට අරමුණු පහකින් පටන් අරන් එහැට රූපයක් පේනකොට කනට ශබ්දයක්, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට පහසක් දැනෙන මේ අවස්ථා පුළුවන් තරම් අපි බාහිර රූපේ නිරුද්ධ වෙච්ච අවස්ථාවේ නුවණින් දකින්නට දක්ෂ වෙන්නට ඕන. අන්නේක දකින දකින අපට මේ ධර්මයේ සෝය අපට දැනෙනවා. අස්මින් ලෝකේ පරංහිච මේ ලෝකයේ වශයෙන් අපට මේ ධර්මයේ ආස්වාදය ලබන්න පුළුවන්. අන්න ඒ ගමන් මඟ විසිරු කරන ප්‍රධානම අනුශාසනය තමයි මේ හේතුඵල ධහම සහිතව හේතුඵල අවබෝධයෙන් යුක්තව සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව තුළ අපේ ජීවිතය කළමනාකරණය කර ගැනීම. එතකොට ඇහැට රූපයක් දකිනකොට ඒ දකින රූපේ ඇතැයි කියලා අපි ගත්තොතින් අපි ඒ ගැන හිතලා කුසලයක් ඇති කරගත්තත් පිනක් සිදු කරගත්තත් අපි අවිද්‍යා නැමැති මේ රාම තුලයි ඉන්නේ. අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥාන ආදී වශයෙන් කියන මෙන්න මේ පරිසම්පාද චක්‍රය තුල අපට ඉදිරියට යන්න සිද වෙනවා. අන්‍යතරින් නිදහස් වෙන නම් ඇහැට රූපයක් පතිත වෙලා ඒක තේරුම් ගන්න හැම අවස්ථාවකදීම අපි දක්ෂ වෙන්නට ඕන රූපය අනිත්‍යයි රූපය අනිත්‍යයි කියලා දකින්නට. රූපය මේරව නිරුද්ධ වෙලයි කියන එක දකින්නට ඕන. ඒ වගේම ඊට පාදක වෙච්ච විපාක මට්ටමේහි නාමය අන්තය සහ විඥාණය නැත්තම් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ අවස්ථාව මේ වෙලාවේ නිරුද්ධ වෙලා කියලා දකින්නට දක්ෂ වෙන්නට ඕන. ඒ අතරම මේ මොහතේ හටගන්නා වූ චිත්තචෛතසික නව කර්ම මට්ටමේ හටගන්නා වූ මේ වර්තමාන අවස්ථාවත් හේතු ඇති කල්හි හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකින්නට ඕන. මෙන්න මේ චිතන අවස්ථාවට කියනවා අත්ති භික්ඛවේ කම්මං අකන්නසුඛං අකන්නසුඛ විපාකං කම්මක්ඛයය සම්මතති. මේ සිහි කරන මොහොත කලුත් නොවන සුදුත් නොවන සංස්කාර මට්ටමක් සිය දකිනවා. ඒක කර්මක්ෂය කිරීමට හේතු වන විශේෂයෙන් සත්බොජ්ජංග ආරස්සයික මාර්ගය කියන මෙන්න මේ අංග තුල පිළිදැල්ල කරන ධර්ම මානසිකාරයක් වෙනවා. අන්නේ ප්‍රතිපදාව අපට අවිජ්ජහයත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ ආදී වශයෙන් ගිහිල්ලා භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා නිරුඤ්ඤන්ති කියන මේ සංසාර චක්‍රයෙන් සපුරා නිදහස් වෙන මාවත තුල අපේ ධර්මයේ පුහුණු කරන්නයි බලපත් වෙනවා. පින්නතනි මෙන්න මේක තමයි මේ තථාගත ශ්‍රී සද්ධර්මයේ තියෙන අසිරිමත් පුහුණුව. අන්නේ සඳහා අපි ආරම්භයේ පටන්ම අර සබ්බපාප සකරණන් කියපු එක මුලින් අපේ සිතේ ලෝභය ද්වේෂය අඩුවෙන විදියට පංච දුස්චරිතයෙන් වැළකීලන විතරක් නෙවෙයි අපි ඉහළම මට්ටමේ ශික්ෂණයක් විනයවත් බවක් ඇති කරගන්නවා. මේ දර්ශනය අපට ලැබුණට පස්සේ අනුමත්තියසු වජ්ජියසු බය දස්සාවේ කියපු විදියට කුඩාම වරදක් කරන්නට තමන් බිය වෙනවා. ඇයි තමන්ගේ මේ ආධ්‍යාත්මික ගමන් මගෙහි ප්‍රතිඵල පේනකොට ඒ සතුට තමන්ට දැනෙනකොට දුකෙන් නිදහස් වෙන ආකාරය දකිනකොට නචකුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ කරේ උපාදීයම් කියපු ආකාරයට නොනැති අය නිග්‍රහ කරන සුළු හෝ වරදක් නොකරීමට තරම් අපි ඉතාම සංවේදී වෙනවා. ඉතාම සීයෙන් නුවණින් වාසය කරනවා. ඒ විතරක් නෙවෙයි මේ තදංග වශයෙන් යටපත් කරගන්න කෙලෙස් අපි විස්කම්බන වශයෙන් යටපත් කිරීම වශයෙන් සමත අරමුණක ඉඳගෙන ලෞකික කුසලිය තුළ උපරිම ලෙස අපේ සිතේ සමාධිමත් බව ඇති කරගන්නවා. අන්නේ තුලින් කාම ඡන්ද ආදී නීවරණ යටපත් කරගන්නට අපට අවස්ථාව සැලසෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ හිත සමාධිමත් වන හැම මොහොතකම සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථාභූතං අඥානති කියපු ආකාරයට හිත කෙලෙසුන්ගෙන් අපි නීවරණ වලින් යටපත් කරගන්නේ හුදෙක් ධානසුවේ සඳහා පමණක් නෙවෙයි. ඒක අපේ විදර්ශනාවට විපස්සනා භාවනාවට යථාභූත ඥාන දර්ශනයට උපකාරයක් සඳහායි අපි ඒක යොදාගන්නේ. අන්නෙහිදී අපි සිත තැම්පත් කරන හැම මොහොතකම ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඥානේ, චක්කු සම්පස්සේ, චක්කු සම්පස්සය වේදනා, රූප සංඥා, රූප සංකේතන ආදී මෙන්න මේ සියලුම දේ පිළිබඳව අනිත්‍යං, අනිච්ච වශයෙන්, සංගත වශයෙන්, ඕලාරික වශයෙන්, පරිසම්පන්න වශයෙන් අප නුවණින් බලමින් වාසය කරනවා. විපස්සනාවට යොදන කාලය, විදර්ශනා නුවණට ගත කරන කාලය, නැත්නම් ප්‍රඥාවෙන් වාසය කරන කාලය අපි ටිකෙන් ටික වැඩි දියුණු කරගන්නවා. ඉතින් මෙන්න මේක තමයි පින්නතුනි සදහම් මඟ කියලා කියන්නේ. අකුසලෙන් වැළකීලා ලෞකික කුසලයේ තුල සමතයේ තුල ඉහළින්ම සිත භාවිත කරන ගමන් ලෝකෝත්තර කුසලයේ වශයෙන් ආරස්නගික මාර්ගය තුල සිය ජීවිතය කළමනාකරණය කරගනිමින් විශේෂයෙන්ම සතර සතිපට්ඨානය තුල කය, වේදනා, චිත්ත ධම්ම කියන මෙන්න මේ කාරණා හතර තුල උපරිම ලෙස අපි සතිපට්ඨානය තුල වාසය කරන්න උත්සාහ කරනවා. ඉතින් මෙන්න මේ ධම්මගේ ඉදිරියට යන්නට අපි නිරතුරු උත්සාහ කරගනිමු. ලැබුවා වූ උතුම් මනුසාත් භාවයේ අපතේ නොයනටත්, ලබාගත් අපි දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ මොහොතක්වත් අපතේ නොයනටත් අප්‍රමාදීව කාලය ගත කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. මේ දැනට කරගත් ආ වූ උතුම් කුසල චේතනා අප හැම දිනාටම උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහා හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛං, භයං පන්තා ච නින්භයං, සෝකම් පන්තා ච නිස්සෝකං, හොන්තු සම්බේ පිපානිනෝ. හැම දිනාටම තෙරුවන්.